නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අදත් අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ පදාළ ධර්මයේ සඳහන් වන පේතවත්තු පාළී ප්‍රීතියංගී ලෝකයේ ස්වභාවය ගැන. මෙතර ඇහිච්ච ධර්ම දේශනාවක්. නමුත් මෑත භාගයේ ඒක ගැන ලොකු කතාවක් නෑ. ඉතින් ඒ නිසා මේ කතාව ඉගෙන ගන්න. මේක ඉස්සර වෙච්ච දෙයක් කල්ප 92කට කලින්. කල්ප 92කට කලින් මේ ලෝකේ පහළ වුණ පුස්ත කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ බුදුරජාණන් වහන්සේ රජ කුලී ඉපදුනේ. ඒ බුදුරජාණන් වහන්සේට මල්ලිලා සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා තමන්ගේ පියාණන් බැහැ දකින්න තාපු වෙලා වදින් වැඩි වෙලාවේ පියාණන් ඉතාම සන්තෝෂයෙන් ඒ භාග්‍යවත් පුස්ස බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් දම් පැන් පූජා කරනවා. රහතන් වහන්සේලාට කිසි කෙනෙකුට දන් දෙන්න අවස්ථාවක් නැහැ. ඊට පස්සේ මොකද උනේ? අර මල්ලිලා 3 දෙනාට වමනාවක් හිතුණා කොහොම හරි දානි දෙන්න ඕන කියලා. විදිහක් නැහැ. එයාලා ඈත ගමක කැරල්ලක් ඇති කළා. එතකොට රජතුමා කියනවා පුතාලා 3 දෙනාට පුතේ අන්න ඈත ගමක කැරල්ලක් ඇති කියලා සංසිඳවල වරින්. දැන් එයාලම ඒක ඇති කළේ. ඊට පස්සේ එයාලා ඒක සංසිඳවල ආවට පස්සේ රජුරෝ සතුටට කිව්වා පුතාලා කැමැති වරයක් ඉල්ලන්න මං දෙන්නම්. එහෙනම් රජතුමනි මා අපිට දෙන්න අවුරුදු 7ක් මේ තථාගත පුස්ත බුදුරජාණන් වහන්සේ උපස්ථානයේ වළං ඉල්ලන්න එපා වෙන එකක් ඉල්ලන්න කිව්වා. ඔස්තුම කිව්ව වචනේ ඔබතුමා ඉෂ්ට කරන්න ඕන. ඊට පස්සේ බෑ අවුරුදු 7ක් වැඩි. එහෙනම් අවුරුදු 6ක් ඒත් බෑ. අවුරුදු 5ක්, 4ක්, 3ක් අවුරුද්දක් බෑ. මාස 6ක් ඒත් බෑ කිව්වා. එහෙනම් මාස 3ක්. ආ මාස 3ක් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළාට කමනේ. ඒ ටික මම උපස්ථාන කරනවා. ඊට පස්සේ මේ පුතාලා 3 දෙනා බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කළා. ඒ ප්‍රදේශයේ ගම් ප්‍රධානියාට කියුවා මේ දාන කටයුතු ටික ඔක්කොම ටික බලන්න ඕන කියලා. මේ ගම් ප්‍රධානියා ඒ දාන කටයුතු ටික බැලුවා. දානේ සම්පූර්ණයෙන්ම බඩු බාහිර ආදී නිකුත් කරන භාණ්ඩාගාරික කෙනෙක්. ඒ කටයුතු හොයලා බලලා මැදිහත් වෙන එතුමාගේ බිරිඳ සියලු දෙනා 11,000ක් දාන වියන අය මේ පිරිස අතර හිටියා. ඊටකොට පින්වත්නි, මේ විදිහට මාස 3ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙද්දී අර දාන වියපු ආතරේ පිරිසක් මොකද කළේ? ශ්‍රද්ධාව නැතුව ඒ උයන දානි බුදුරජාන් වහන්සේට පූජා කරන්න කලින් කෑවා. උයන දානි කෑවා. ඊට පස්සේ දන් බුදුරජාණන් වහන්සේ දානි වළඳලා වැඩියට පස්සේ මේ මාස 3ක් දන් දෙන්න තියෙන දන්හල තියෙනවානේ. ඒ දන්හල කිලිටි කළා. කට්ටිය මේස උඩ නැගලා, ආසන උඩ නැගලා, ඒකි සින්දු කියලා වෙනම විකාරයක් කරන්න ගත්තා අර මිනිස්සු. දැන් හිත ආය බුදුරජාණන් වහන්සේට දාන දෙන්න තියෙන තැනනේ කියලා නෑ. ඒක මේ කිලිටි කළා. මේ බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි පූජා කරන්න තියෙන දානේ මේ කාපු පාපේට, දන්හල කිලිටි කරපු පාපේට, කය බිඳලා මරණයන් මැත්තේ ඒ පිරිස බොහෝ දෙනා මැරිලා නිරේ උපදුනා. අර මේ පුතාලා 3 දෙනාත්, ගම් ප්‍රධානියත්, භාණ්ඩාගාරයේ රැකපු පිරිසත්, අනිත් පිරිසත් දෙව්ලොව ගියා. ඉතින් මේ විදිහට ගිහිල්ලා ඒ අය දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝක කල්පයක් ඉවර වෙනකොට අර පිරිස ආය නිරේට වැටෙනවා. බලන්න, බුදුරජාණන් වහන්සේ විශේෂ කරපු පාපය නිසා ආපව නිරේට වැටිලා කල්ප 92ක් නිරේ වැටිලා අපේ මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ නිරේ වැටිච්ච පිරිස පෙරේතය වෙලා ඉපදුණා. නූල් පොටක් නැති ඇට සැකිලි ටිකක් විතරයි. ඒ පෙරේතයන්ගේ ශරීර මේ වගේ පින්වත්නි. ඇට සැකිල්ලක් සිනීදු සලුවකින් කළු පාට සලුවකින් වැහුවෝ. අපි හිතන්නේ අද කාලේ රැපින් පේපර් කියලා. අර විනිවිද පේනවනේ. ඒක කළු පාට දෙයකින් ඇට සැකිල්ල විතරක් වැහුවොත් අන්න පෙරේතෙක් වගේ කියනවා. ඒ මාසක් නැහැ කියනවා ඇඟේ. පණක් නැහැ කියනවා. මේ පෙරේතය විශාල ප්‍රමාණයක්. කපුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදුනා. කපුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සු දන් දීලා මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. එතකොට අර ප්‍රේත ලෝකේ කණ්ඩ බොණ්ඩ නැතුව කලන්ත හැදිලා හිටපු සමහර ප්‍රේතයන්ට මෙන්න පණ එනවා, කෑම ලැබෙනවා. ඒතර නමුත් මේ ප්‍රේතයන්ට මොකවත් නැහැ. ඊළඟ මේ ප්‍රේතයෝ දවසක් තථාගත කකුසඳ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න මොහොතක පින් ඉඳලා කිව්වා, ස්වාමීනි අපි සැපවත් වෙන්නේ නැද්ද? අපි බඩගිනින් කල්ප 92ක් කන්න නැහැ කිව්වා. වතුර නැහැ කිව්වා. අනේ අපි මේ ගින්නෙන් පිච්චි පිච්චි අප්‍රමාණ දුකක් විඳින්නේ. අපිට පිහිට වෙන්න කිව්වා. ඊට පස්සේ මේ ප්‍රේතිනේ නොබලා යම්කිසි ඥාතීන් එක්කනම් එකතු වෙලා කරපු කර්මයකදී මෙහෙම වුනේ, ඒ ඥාතීන්ම පින් දෙන්න ඕන කිව්වා. ඒකයි සමහර වෙලාවට පින්වත්නි, මේ යම් දානයකදී තමන්ගේ අකටයුත්තක් සිද්ධ වුණොත් තමන් ඒ දානේ මුල් කරගෙන ප්‍රේත ලෝකෙ ඉපදුනොත් අර දානේ සංවිධානය කරපෙච්චිනාම පින් දෙන්න ඕන. භයානක දේවල්. ඊළෝ ඒ අය දන්නේ නැහැ. ඊළවසිකෝ ඒ දානේ සංවිධානය කරපු කෙනා අනාගතේ ඉපදිනවා බිම්බිසාර කියලා. ගෞතම බුද්ධ ශාසනේ. එතකල් හිටපල්ලා කියලා. ඊට පස්සේ ආයෙත් ඔන්න කලන්ත හැදිලා බිම වැතිරිලා ඉන්නවා බුද්ධාංකුර හතරක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බිම්බිසාර රජුරෝ ඉපදුණා. බිම්බිසාර රජුරෝ තමයි එදා අර පුතාල තුන්දෙනා තමයි දානි බාරගත්ත උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප 1000ක් පිරිවර සමග. කුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ දන් දුන්නා. ඒ දානේ සංවිධානය කරපු ගම් ප්‍රධානියා බිම්බිසාර රජුරෝ. ඒ දානේ ගබඩා බාරව හිටපු කෙනා විසාංග රජතුමා. එතුමාගේ බිරිඳ ධම්ම දෙන්නා. ඉතින් මේ පිරිස එකතු වුණා අර කාපු දානේ කාපු පිරිස පෙරේතයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වෙදලා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ පිළිගෙන දාම් දෙසද්දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කළා. එදා දානේ වෙපු පිරිස බිම්බිසාර රජුත් එක්ක. ඉතින් අර ඥාතින් ඔක්කොම එකතු වුණා පින් දෙයි කියලා බිම්බිසාර රජුරෝ ආරාම පූජාව කළා. ඉදන් ඕ ඥාතින් නම් හොත් සුඛිතාවන්ත ඥාතියෝ කියලා පින් දුන්නේ. දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. එදා රාත්‍රියේ පෙනී ඉන්නවා නිදා ගන්න නැහැ මහරජුරවන්ද පෙරීතයෝ. කීකව කටවල් කුණු වෙලා කීහිවලු කඩාගෙන ගන්ධස්සාරේ නිර්වස්තරෙන් ඇට සැකිලි පැටිච් ඇට සැකිලි ඉල්ලිච් ඇට සැකිලි ඊළඟට බඩගිනි විශාල කලවගේ තියෙන පෙරේතයෝ, ඊළඟට දත් එළියට ආපු පෙරේතයෝ, දත් නැති පෙරේතයෝ, දිව එළියට දාගත්ත පෙරේතයෝ, ඊළඟට කහ කහ ඉන්න පෙරේතයෝ, බිම පෙරලි පෙරලි ඉන්න පෙරේතයෝ, කීක පෙරේතයෝ පේන්න ගත්තා. ඊට පස්සේ මොකද කළේ? බිම්බිසාර රජුරෝ තැතිගෙන උදේ පාන්දරම වේළුවනාරාමයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මෙහෙම ස්වප්නයක් දැක්කා. රජතුමනි බය වෙන්න කාර්ය නැහැ. රජතුමනි මේ අතීතේ කල්ප 92කට කලින් තමන්ගේ ඥාති පිරිසක් මැරිලා ওই ප්‍රේත ලෝකේ ඉපදිලා ওই පින් බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ කොහොමද පින් දෙන්නේ? දානයක් දීලා තමන්ගේ ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන්න ඕන කිව්වා. ස්වාමීන් වහන්සේ අද දවසේ දානෙට වඩින්න සංඝයා සමග බුදුරජාණන් වහන්සේ දානෙට වෙලියා. අනේ අපි වෙනුවෙන් දානෙ දෙනවා කියලා අර පිරිස ඔක්කොම වටුණා. දැන් සාමාන්‍යයෙන් අද කාලේ මිනිස්සු කියනවා මේ දානයක් ඉතුරුනොත් අපේ ඥාතීන් ඊනෙම් පේනවනේ කියලා සමහර අය කියනවා. ඒකේ අර්ථය තමයි ඒ අය බලාපොරොත්තු වෙනවා තමන්ම සිහි කළා දන් දෙයි කියලා. ඒ නිසා දානයක් ලං වෙනකොට ඒ අය පෙනීනවා. පෙනීමේ මතක් වීම පිණිස. ඒකට කරන්න ඕනේ අර ඒක ඒ ළඟදී දෙන දානේ අනිවාර්යයෙන්ම යාලා සිහි කළා දන් දෙන්න ඕන. පේන ඥාතීන් සිහි කළා. ඥාතීන් සිහි කළා දන් දෙනවා කියන එක Tamanට අනතුරක් කියලා හිතන්න එපා. අපි දැන් ඒක මේ දේශනාවේ ඉගෙන ගන්නවා. තවම මේ පසුබිම. ඊට පස්සේ එදා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනකොට ඉස්සල්ලාම දක්ෂිනෝදකය. ඒ කියන්නේ ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේට මේ ශ්‍රී හස්තයේ දෝවණය කරගන්න පාත්‍රයට පැන්මක් කරගෙන ගියා. ඒ පැන්වක් කරුමුද තමයි කිව්වේ මෙන්න මේ පින ඉදන්නෝ ඥාතිනම් මොන්ති සුඛිතාන්ත ඥාතියෝ මේ පින ඥාතීන්ද වේවා කියලා අත දෝවණය කරන්න තමයි පැන්වක් කළේ. අද මොකද කරන්නේ? අද දානේ ඔක්කොම ඉවරුණාට පස්සේ අවසානට පැන්වක් කරනවා. නමුත් ඒවා හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ. බිම්බිසාර රජුරෝ කළා තියෙන අර විදිහට. බිම්බිසාර රජුරෝ කරලා තියෙන්නේ ඒ දානේ පූජා කරන වෙලාවේ මේ මේ මේ පැන් පූජාව ඥාතීන්ද වේවා. එතකොට මේ මොහොතේම පස්පියුන් සුසැඳි පොකුණු ඒ പ്രേත විමානවල පහළ වුණා. ඒ പ്രേතෝ කල්ප 92ක් වතුර නැතුන් හිටියේ. අර පොකුණු වල පැනලා අර ගන්ධස් හරේ හොදගෙන නාලා ගොඩ තැනකට මෙහින් දානෙ පූජා කරලා පින් දීලා අර පොකුණු වටේට ආහාර පාන. ඊළඟට පොකුණු වටේට වස්ත්‍රාභරණ, සුවඳ විලවුන් සියල්ලම තිබිලා දෙවිවරු වගේ සුසැඳුණා කියනවා. ශරීරයේ දුර්වර්ණ නැති වුණා කියනවා. ඒ වෙනුවට කල්ප 92ක් කර්මෙන් ගෙවලා. මෙහින් දෙන දේ මෙහින් ලැබෙනවා. ලැබෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තිරෝකුඩ්ඩ දේශනාව වදාළේ. ඉන් ඒ දේශනාව තමයි පින්වත්නි තිරෝකුඩ්ඩ ප්‍රේතවත්ව විදිහට මේ මේ ප්‍රේතවත්වය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනුමෝදනා කරන බණමේ ඒ දේශනාවේ තියෙනවා තිරෝකුඩ්ඩ මේ මතක තියාගන්න මේ දේශනාවෙන් ප්‍රේතයන් ගැන ගොඩක් විස්තර ඉගෙන ගන්න පුළුවන්. තිරෝකුඩ්ඩේසු තිත්තන්ති සන්දි සෙන්සාටකේසුච ద్వාරබාහු ద్వාරබාහාසු තිත්තන්ති ආගන්තුවාන සකංගරං මියගිය ඥාතීන්ට පින් ඕන වුණාට පස්සේ මැරිලා එයාලා ගෙදෙට ඇවිල්ලා තමන් හිටපු පරණ ගෙවල් වලට එනවා. ඔන්න මැරිච්ච කෙනාට පින් ඕයි නම් පරණ ගෙවල් වලට එනවා. හිටපු ගෙවල් වලට. ඇවිදින් බිත්තියෙන් එහා පැත්තේ දොර මුල්ලි, බිත්ති මුල්ලි හතරමන් හන්දිවල ඉන්නවා. ඔය තමයි පෙරේතයෝ ඉන්න පුළුවන් තැන් ටික. බිත්තියෙන් එහා පැත්තේ බිත්තියට හේතු වෙලා ඉන්නවා. ඊළඟ දොර මුල්ලි ඉන්නවා. හතරමන් හන්දිවල ඉන්නවා. ඊට පස්සේ ওই විදිහට ඉන්නවා. පහූතේ අන්න පානම්හි කජ්ජ බොජ්ජේ උපාට්ඨිතේ. ඔන්න ගෙවල් වල මිනිස්සුන්ට හොඳට කන්න බොන්න ලැබෙනවා. නැතේ සංකෝචි සරති සත්තානං කම්ම පච්චයා. හැබැයි ගෙදර කොච්චර කෑම බීම මිනිස්සුන්ට තිබ්බත් අර මැරිච්ච කෙනාගේ කර්මානුරූපව ගෙදර මිනිස්සුන්ට මැරිච්චව මතක් වෙන්නේ නැහැ කියනවා. තමන් හොඳට කනකට බොනකොට මට මේ සිද්ධියේදී වර්තමාන කතාවක් මතකයි. ඒ තමයි එක මේ ගෑනු කෙනෙක් වැරදි කාම සේවනය කරලා ඒ පාපයයි අන් අයට දෙන්නැතුන් ලෝභයයි ඔය වාගේ ජීවත් වෙලා ඉඳලා මැරුණා. ගෙදර පොසත් පවුලක් ගෙදර වැඩකාර කරන රියදුරත් එක තමයි මේ අනාචාරය ඉදිලා තියෙන්නේ. මැරිලා කාම ප්‍රීතියක් වෙලා ඉපදුනා ගෙදරම මේ වත්තේ කෙළවරේ කොස් ගහ යට ප්‍රීතියක්. මේ අද කාලේ කතාවක් කියන්නේ මේ පෙරේති කෙනෙක් ගැඟකට ඇවිල්ලා කියපු විස්තර. ඊට පස්සේ මේ පෙරේති බඩ ගිනින්නේ පිපාසයෙන් ඉන්නේ. ඒකට මේ පෙරේතිට පේනවා පොසත් පවුලක්නේ ඒ ගෙදර පාටි දානවා. පේනවා අර ඈත පේනවා රසට උයල කනවා පේනවා. හම්මේ කියලා දැන් හරි බඩ ගිනි. බඩ ගින්නට මෙයා කොස් ගහ ගාව ඉඳලා මේ දැන් අර ගෙදෙට යන්න ඕන කියලා මේ මීටර්ස් 100ක් විතර ගියේ තියෙන්නේ. ඊට පස්සේ යන්න ඕන කියලා අඩියක් තියෙනකොට බිම වැටෙනවා. බඩ ගගා බඩ ගගා බඩ ගගා ගෙදෙට යනවා. බඩ ගගා මේ මීටර 100 කොස් ගහ ගාව ඉඳලා ගෙදෙට යන්න මේ ප්‍රේතිට දවස් 7ක් යනවා කියනවා. දවස් 7ක් යනවා. ඊට උඩ අර පාටි ඉවරයි. ගෙදර මොකුත් නැහැ. ආපහු හැරිලා එනවා. ඇවිදගෙන එනවා. ආය ගෙදෙට නැහැ කට්ටියක් ඇවිල්ලා හොඳට උයල කනවා පේනවා අර කොස් ගහට. මම කෝක කන්ද යන්න ඕන කියලා හිතාගෙන යනකොට ආය වැටෙනවා. ආය බඩ ගන්නවා දවස් 7ක්. ඔය විදිහට දැන් අවුරුදු 30ක් තේත ලෝකේ. අර ගෙදර මිනිසුන්ට අර නැතිවෙච්ච අම්මා වෙනුවෙන් ආතියා වෙනුවෙන් දානයක් දෙන්න හිතෙන්නේම නැහැ. ඇයි ඒ හිතෙන්නේ නැත්තේ? මැරිච්ච කෙනාගේ පාපේ වැඩි වුණාට පස්සේ ජීවිතුන් අතර ඉන්න අයට පින් දෙන්න හිතෙන්නේ නැහැ කියනවා. ඔය සමහර දානවලදී අපි දැකලා තියෙනවා මිනිස්සු දාන දීමේදී මේ මියගේ ඥාතින් පින් අනුමෝදන් කරන්නේ මිනිසුන්ට ඥාතියෙක් මතක් වෙන්නේ නැහැ. ඒකයි දැන් සමහර පවුල්වල කියනවා ඔය මියගේ ඥාතින් පින් දෙන්න හොඳ නැහැ. උන් ඇවිල්ලා ගෙවල් වල නවතිනවා කියලා දානවලදී පින් දෙන්නේ නැහැ නේ. මම මට මොන කියලා දෙන්නේ වගේ කට්ටිය. ඒතර මට නම් හිතුනේ ඒ දෘෂ්ටියට වඩා මේ මිනිහ මේ මැරිච්චුන්ගේ තියෙන පෞකාරකම. ඒක උතර ජීවත් වෙලා ඉන්නයි දානයක් දෙද්දින්වත් තිනක් දෙන්නේ නැහැ. කොච්චර අවාසනාවද නේ. ඉතින් මේවා සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සත්තානං කම්මපච්චයා, ඒ මැරිච්ච සතාගේ කර්ම නිසා කියලා කියනවා. ඒවන් දදහන්ති ඥාතේනං යේහොන්ති අනුකම්පක, ඔය පෞල්ල අනිත් අයක අනුකම්පාව පිණිස දරුවෝ උපදිනවා. ඒ අය දානි දෙනවා. සුචින් පනීතං කාලේන කප්පියම් පාන භෝජන, කාලයෙන් ගැළපෙන විදිහට ප්‍රණීත විදිහට දන් දෙනවා. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ, අනේ මේ පින අපේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා යාය අනුමෝදන් කරනවා. තේච තත්ත සමාගන්්වා ඥාති පේසා සමාගතා, පහූතේ අන්න පානම් හි සක්කච්ඡං අනුමෝදරි, මියගිය ඥාතීන් ඔක්කොම රොත්තට එනවා. එතෙන්ද රොත්තට එනවා. ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා ගොඩාක් කෑම බීමත් එක්ක දන් දෙනවා දැකලා අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. මතක තියාගන්න, ඥාතීන්ට පින් දෙද්දී ඔය උයන දානමානවලට බැල්ම හෙලාගෙන ඒ දානේ සාරය උරා ගන්න ඥාතින් එන්නේ නැහැ. ඥාතින් එන්නේ පින ගන්නමයි. යන් ගෙදරක කෑම බීමවල තියෙන රස උරා ගන්න ප්‍රේතයෝ ඉන්නවා නම් ඒ ප්‍රේතයෝ පින් ගන්න අයත් නෙමෙයි. ඒ අය මල ප්‍රේතයෝ. ඒ ප්‍රේත කොට්ටාසේ කර්ම විපාකම ගෙවන අය. පින් තමයි හොයන්නේ පරදත් උපජීවි ප්‍රේත කොට්ටාසේ. ඊට පස්සේ මේ අයට පින් අනුමෝදන් වෙච්ච ගමන් ඕන තරම් ආහාර පාන. ඒකද මේකේ තේරෙනවා. ඒ මියගිය ඥාතීන්ට පින් දෙද්දී හොඳට එයා සතුට වෙන විදිහට, ඒ කියන්නේ ගොඩාක් හොඳට හරිගස්සලා ප්‍රණීත විදිහට සකසලා දන් දෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා චිරං ජීවන්තු නො ඥාති ඒසං හේතු ලබාමසේ. ඒ පෙරේතයන් හිතනවා කියනවා, අනේ අපිට මෙච්චර කෑම් බීම වතුර ලැබුණේ මේ මිනිස්සු අපිට පින් දුන්න නිසා. අම්මහකංච කතා පූජා දායකාච අනිප්පල, අනේ අපිටත් ලැබුණා මේවා, ඒ නිසා අනේ ඔයාලටත් යහපතක් වේවා කියලා සෙත්පතනවා. මේගේ ඥාතීන් දන් දුන්න අයටත් කරදරයක් නැහැ, නිෂ්ඵල භාවයක් නැහැ. ඒතර මේගේ ඥාතීන්ට පින් දීම නිෂ්ඵල නැහැ. එහෙනම් මිනිස්සු මේගේ ඥාතීන්ට පින් දුන්නම ගෙවල් වල ඇවිල්ලා නවතිනවා කියලා මේ මොකද්ද එක එක අලුත් බණ හදාගෙන තියෙන්නේ? මේ බුදුබණ තියෙද්දි මේ බුදුබණවල තියෙනවා මේගිය ඥාතීන්ට පින් දුන්නාට පස්සේ අනිප්පලා නිෂ්ඵල නැහැ කියලා. මේගිය ඥාතීන්ව සෙත්පදනවා කියන ඔයාලට යහපතක්ම වේවා කියලා. ඉතින් ඒ නිසා දැන් මේ කාරණාව කොච්චරද කියලා කියනවනම් මට මුණ ගැහුණා දරුවේ, ඒ දරුවාගේ පවුලට මේ පවුල විසිරිලා යන්න මලගිය පරාණ පෙරේතෙක් බැඳලා, ඊට පස්සේ දැන් මෙයාලා ගෙදර හරියට අරුබුද රණ්ඩු. දවසක් ඒ පන්සලට ලී වාගයක් ඕන වෙලා මේ ගහක ලීයක් බාල්ක් එකට ධර්මශාලාව හදද්දි, ඊට පස්සේ මේ දැන් මේ මිනිස්සු ගොඩාක් දුප්පත් වෙලා ඒ ගෙදර මේ ගහක් තියෙනවා. ඉතින් ඒ ගෙදර කට්ටිය ගිහිල්ලා මේ ගහ පන්සලට පූජා කරමින් පූජා වේවා, අපිට කරදර කරන අපිට බැඳලා ඉන්න යම් ප්‍රේතාත්මයක් තියෙනවා නම් ඒ අයටත් පින් අනුමෝදන් වෙත්වා, අපිට කරදර නොකරත්වා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා මේ ගහ පූජා කළා. ඒ පූජා කරනකොටම ඒ ප්‍රේතයාට, අර බැඳපු ප්‍රේතයාට ඒ අය ගැන තියෙන නපුරු හිත නැති වෙලා, එදා ඉඳලා ඇඟට ආරූඪ වෙලා උඹලා අපි නිසා නැත්තරම නැති වුණා, ඒ නිසා අද ඉඳලා මන් නිසා උඹලා කාලා බීලවත් හිටපල්ලා කියලා කොඩි දේවාලයක් දාගනින් කියලා මේ පේන මේ මොකද්ද සාත්‍තර කියනවා. ඉතින් මිනිස්සු යනවා, ඒකෙන් ඒ මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් පුදුම සහගත දේවල් වෙලා තියෙනවා. ඉතින් නැහි තත් කසී යති ගෝරක්ෂෙත්න විජ්ජති, මේ ප්‍රේත ලෝකේ ගොවි තැන් කරනවා කියලා එකක් නැහැ. ඊළඟට ගෝරන් හරක් බලනවා කියලා එකක් නැහැ. වනිජ්ජා තාදිසී නත්ති හිරඤ්ඤේන කයාක්ෂයන්, මේ වෙල දාන්නේ රන්දි දීමුතු මැනික් නෑ. ඉතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතා තහින්, මෙහින් දෙන දේෙන් තමයි ප්‍රේතයන් ලැබෙන්නේ. මෙහින් දෙන දේ හොඳට මේක තේරුම් ගන්න, ඒ තමයි පින්වත්නි ඒ ලෝකේ තමන් හම්බ කරගෙන කනවා කියලා එකක් නෑ. මෙහින් දෙන්නම ඕන, වතුර පොදක් වුණත් මෙහින් දෙන්නම ඕන. දෙන්න කියන්නේ අතින් දෙන්නත් බෑ. සමහරට කෑම මෙහෙම අල්ලලා අල්ලනකොට කෑම එක කුණු වෙනවා, පණුව ගහනවා. සමහර මෙහෙම කෑම අරන් කටට දාගෙනුට කටට වැටෙන්නේ නැහැ, බිමට වැටෙනවා. මේ එයාට කතා කරගන්න බෑ. මේ බලන කර්මවල ස්වභාවය. ඊට පස්සේ වතුර එකක් මෙහෙම අල්ලනකොට වතුර හිඳිලා යනවා. මෙහින් දෙන්න ඕන කඩේකින් කන්නද කුණුබක්කකින් කන්නද කොහෙන්වත් මේ මනුෂ්‍ය ලෝකේ නම් හිඟන්නේ කියලා හිතදුනා කුණුබක්කකින් හරි කෑවකි ප්‍රේත යන්න බෑ මෙහින් දෙන්න ඕන ඒක වතුර ටිකක් මෙහින් දෙන්න ඕන බුදිය ගන්න තැන නැත්තම් මෙහින් පැදුරක් දෙන්න ඕන ඊළඟට අඳුරේ නම් ඉපදෙලා ඉන්නේ කිසිම ආලෝකයක් එයාට ලැබෙන්නේ නැහැ මෙහින් පහම් පූජා කරලා පින් දෙන්න ඕන ආලෝකයක් පූජා කරලා පින් දෙන්න ඕන ඇවිද ගන්න බැරුව කකුල් මේ පුපුරලා බිම බෝතල් කටු වගේ උල් මතුවලා තියෙන සමහර ප්‍රේතයන්ගේ වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මෙහින් පාවහම් පූජා කරලා පින් දෙන්නම ඕන. වෙන ක්‍රමයක් නැහැ ප්‍රේතයන්. බුදුරජාණන් වහන්සේ වදාළා. ඊතෝ දින්නේන යාපෙන්ති ප්‍රේතා කාල කතා තහින්. උන්න මේ උදකන් වට්ටන් යසානින්නම් පවස්තති උඩකට වතුර වැටෙනකොට උස් බිමකට පහත් බිමට ගලාගෙන යනවා ඒව මේව ිතෝ දින්නම් පේතානම් උපකප්පති මෙහින් දන් දෙනකොට ප්‍රේතයා කරා ඒ පින යනවා යදා වාරී වහා පුරා පරිපූර්ණති සාගරං මහා ගංගා කුඩා ඇල දොලවල් වලින් සාගරයක මේ වතුර ගිල්ල සාගරේ පිරෙනවා වගේ ඒව මේව ිතෝ දින්නම් ප්‍රේතානම් උපකප්පති මෙහින් පින් දෙනකොට ප්‍රේතයා කරා ඉතින යනවා අදාසි මේ අකාසි මේ ඥාති මිත්තා සුඛාශමේ කල්පනා පින් දෙනකොට මෙහෙම කරන්න කියන මේක ගොඩාක් අය කරන්නේ නැති එකක් ඒ තමයි කියනවා මැරිච්ච අය මට මෙහෙම උදව් කළා තියෙනවා මෙහෙම කරලා තියෙනවා අපේ මෙහෙම පින්කම් වලට උදව් වෙලා තියෙනවා අහවල් උදව්ව මට කරලා තිනවා කියලා ඒ මැරිච්ච කෙනා මැරෙන්න කලින් තමන්ද කරපු උදව් උපකාර සිහි කරන්න කියනවා. පේදානං දක්ෂිනං දජ්ජා පුබ්බේ කද මනුස්සරේ ඒ විදිහට පෙරේතයන්ට පින් දෙන්න කියනවා කලින් තමන්ද කරපු උපකාර සිහි කළා. අද කාලේ කොහොමද ඉතින් ඕක අයිද්දින් බේබත් දනේ. එතකොට ඒ ගුණයක්ද සිහි කළේ? ඕක අයිද්දින් මට මෙහෙමනේ කළේ. මට මතකයි එක ප්‍රේතෙක් මිනිස්සෙක් ගෙඟට ඇවිල්ලා කියුවානේ මට දානයක් දෙයන් මට දානයක් දෙයන් කියලා. එතකොට ඒ කෙනා ගෑනු කෙනා එතන හිටියා. කිව්වා තොට දානෙ දෙන්නේ නැහැ. තෝ මනස ලෝකෙ ඉද්දී මගේ දතක් ගැලවෙන්න ගැහුවා. තොට දෙන්නේ නැහැ දානෙ. අද වෙන්නක්වත් නැහැ. ඊට පස්සේ යාගේ ඥාති ආමඳුර ටිකක් ඒක දැනගෙන ඒ අම්මට කතා කරලා කියලා මේ අපි දානෙට අපි ප්‍රශ්නමක් වදින්නම් අම්මා ඒ මැලිච්ච තාතර පින් දෙන්න කියලා. ඒ අම්මා ගෙදරින් ගිහිල්ලා ආමඳුර එනකොට එච්චර වයේ ඒතර මනුස්සයෙක් මැරුණාට පස්සෙවත් අහා මේ දෙයියනි වෛරයත් අරගන්න මැරිච්ච මලගුණට නාමයකත් වෛර කරනවා අද කාලේ සමහර අය පුදුම සංසාරයක් සතර අපායක් ගැන බයක් නැහැ මේවට වැටෙයි කියලා බයක් නැහැ මොකද කරන්නේ එක්කෙනෙක් දෙන්නේ හරි මේකෙන් ගැලවිලා යන්න ඒ නිසා මේ ගිය ඥාතින්ද පින් දෙද්දී මේ මිනිස්සු අනේ අපිට මෙහෙම කළා කියලා මේ මිනිස්සුන්ගේ හොඳ සිහි කරලා දෙන්න කියන හොඳට පින් අනුමෝදන් වෙනවා කියන අයිට නහිරුන්නං සෝකෝවා යාචඤ්ඤ පරිදේවනා නතම් පේතාන මත්හාය ඒවන් තිත්තන්ති ඥාතයෝ මේ කෙනෙක් මැරුණාට පස්සේ ඒ කෙනා වෙනුවෙන් ඇඬුවා සෝක වුණා වැළපුණා කියලා කිසිම මේ තේරුමක් නැහැ කියනවා නැතම් පේතාන මත්තාය මැරිච්ච කාට අඬලා වැඩක් නැහැ කියනවා. එයාලට ඕනේ තින්. ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ පින්වත්නි, එයාට මේ අවුරුදු 1000ක් කාපු නැති බඩගින්න. අවුරුදු 1000ක් දීපු නැති පිපාසයක් ඇති වෙනවා. ඒකට බඩගින්නෙන් පිපාසයෙන් ඒ ගෙදෙට්ට වෙලා අර පෙරේතය ඇවිද්දි මිනිස්සු අර මිනිහක් බදාගෙන අඬනවා. ඒ මිනිහක් බදාගෙන ඇඬුවා කියලා පෙරේතයාට ඒක පොඩ්ඩක්වත් සංවේදී නැහැ. එයා හොයන්නේ කණ්ඩායම් බොණ්ඩායි. ඒ මිනිස් ඊට පස්සේ දවස් 7ක් එනකල් ඉන්නවා. දවස් 7. ඒක උඩ බඩගින්නේ ඉන්න කෙනාට ගත වෙන පැයක් වින්වත් නේ කල්පයක් වගේ. ඒකද ඒ දවස් 7ක් එයාට ලොකු කාලයක්. ඒකට අපි දන්නවා නම් අපි මැරිච්ච කෙනා පෙරිත ලෝකෙවත් යන්න ඇති කියලා අපිට ඉවක් වගේ එකක් තියෙනවා නම් ඉක්මනට දානෙ දෙන්න ඕන. එක්මනට දානෙ දෙනවා දවස් 7 දාන අපි චාරිත්‍රානුකූලව හිමීට පස්සේ දෙන්න ඉතින් මේ මැරිච්ච දා පහවදා හෝ මිනිහ වලේ දාපු දවසේම පහවදා එක්මනට පන්සලට දානයක් පූජා කරලා පින් දෙන්න ඕන හීනෙන් පෙනුනොත් එහෙම ඇඳුන් නැතුව බඩගින්නේ වගේ ඉන්නවා එක්මනට පහවදාම ගිහිල්ලා මේ පොඩි ආහාරයක් වතුර බෝතලයක් හරි දීලා පින් දෙන්න ඕන මේ ලොකුවට දැන් මේ ඉදිරියට පේතවත්තු කියනකොට මැරිච්ච අයට දානෙ දෙන්න 7 දවසේ දාන නැත්නම් ගෙදෙට ආමුදුරු 10 15 නමක් වඩම්මගෙන ලොකු ප්‍රොජෙක්ට් කරනවාද නැත්නම් ඉක්මනට පින් දෙන්නවද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් ඉදිරියට ඒ ප්‍රේතයන්ගේ විස්තර ඉගෙන ගන්නකොට. හොඳම දේ වහා ඉක්මනින් තෙරුන් වහන්සේ නමකට වතුර බෝතලයක් හරි පූජා කරලා මේ පින ප්‍රේතයන් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන එක. පස්සේ වෙනව මහා දාන දෙන්න. මොකද මේ බඩගින්නෙන් පිපාසෙන් ඉන්න කෙනාට ගත වෙන පැයක් කල්පයක් වගේ. දැන් බලන්න අපිට නිින්ද යන්නේ නැතිකොට විනාඩි නිින්ද යන්නේ නැතිකොට නිින්ද යන්නේ නැති ඊළඟ විනාඩි පහ කොච්චර අමාරුද කියලා. ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසා මැරිච්ච අය වෙනුවෙන් අඬා ඉන්න එක කිසිම තේරුමක් නැහැ. මැරිච්ච කාට කිසිම වැඩක් නැහැ කියනවා ඒකෙන්. ඒ නිසා ඇත්තටම කෙනෙක් මැරුණාට පස්සේ ඊළඟට යා පළවෙනි දේ කරගන්න ඕනේ පින් අනුමෝදන් කරන එක. එදා පාංශුකුලයට එන සංඝයාට හොඳට පිරිකර පූජා කරලා ගිලම්පස තැම් පූජා කරලා ඊළඟට ඒ වගේ දේවල් පූජා කරලා හොඳට පින් දෙන්න ඕන. මිනිහ තියෙද්දිම පින් දෙන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් කරගන්න හේතුව අපි දන්නේ නැහනේ. ගොඩාක් අපි දන්නවනම් අපි මැරෙන කෙනා පන්සිල් රැකලා තිසරණේ රැකලා හිටපු අය කියලා අපි දන්නවා සුගතිය කියලා. නමුත් මේ පින්පව් ගැන කියාගෙන යනකොට තේරෙනවනේ මිනිස්සුගේ කටවල් වලින් වෙන වැරදි නිසා, මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් වෙන වැරදි නිසා, ඊළඟට සීල් ගන්න අයට ගරහණේවා, දන් දෙන අයට ගරහණේවා නිසා යන්නේ සතර අපාය කියලා. දැන් සුළු පිරිසක් ඉතින් සුගතියකට යන්නේ. ඊළඟට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ අනුමෝදනා ධර්ම දේශනාවේදී සිත් කරනවා ආයංචකෝ දක්ෂිනා දෙන්නා සංගම්මි සුපතිට්ඨිතා දීගරත්තං හිතා යස්ස සානසෝ උපකම්පති. බිම්බිසාර මහරජතුමනි, ඔබ අද තමන්ගේ මියගිය ඥාතීන් උදෙසා මේ දානය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානේ යහපත් ලෙසම පිනේ පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිතසුව පිණිස හේතු වෙනවා. මේ මොහොතේ මේ ඇත්තන්ට මේ පින් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉරිදීෙන් ඒ අය පේන්න සැලසුවා. මේ බිම්බිසාර රජතුමාට පේන්න සැලසුවා. ඉතින් රජතුමාටත් හරිය සතුටුයි කල්ප 92ක් දුකින් හිටපු ඥාතීන් ගලවගත් එක ගැන. මේක හොඳ ඥාති ධර්මයක්. ආදර්ශයක්. මියගිය උදවියට උසස් පූජාවන් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබා දුන්නත් වෙනවා. රජතුමනි, ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතු වන මහත් පිනක් රැස් කරගත්තා. මියගිය ඥාතීන් පින් දෙනවා කියන්නේ ඒ දැන් හිතන්නකෝ කල්ප 92ක් වතුර පොදක් නැතුව හිටපු මේ දැන් මෙතන අපි කලින් අහලා තියෙනවා මේ පෙරේතයෝ 500ක් කියලා. නමුත් මේ අටුවාවල මේ 500 කතාවක් නැහැ. බොහෝ පෙරේතයෝ කියලා තියෙනවා. තොර බොහෝ ප්‍රේතයෝ ගොඩගත් පින සුළුද? මේ බඩගින්න දුරු කරපු පින සුළුයිද? පිපාසය දුරු කරපු පින සුළුයිද? වස්ත්‍ර දුන්න පින සුළුයිද? එසම මියගිය ඥාතීන්ගේ සා පිපාසා නැති කිරීමේ පින බොහෝ කාලයක් දන් දෙන අයට යහපත පිට පිණිස පවතිනවා. එසම මියගිය අයට පින් දෙනවා කියන එක හොඳ නැහැ වගේ කියන ඒ මුත්‍යා දෘෂ්ටික අදහස් අයින් කරන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න ඕන මේ ඥාතින්ට පින් දෙන්නේම දන් දීලා. ඒක මම කියන අදහසකුත් නෙවෙයි. මං හිතනවා ඒක වැරදි අදහසකුත් නෙවෙයි. මේ දේශනා හොඳට අධ්‍යයනය කරගෙන යනකොට පින් දීලා තියෙන්නේම ආහාර පානෙ. මොකද මේ ප්‍රේතයන්ට තියෙන ප්‍රශ්නේම ආහාර පාන පිපාසය. ඒ නිසා තමයි ඉස්සර අය දන් දෙද්දි මේ ඥාතින්ට දසතිරිකරත් එක දන් දෙනවා. කොහොමද සාමාන්‍ය මීගිය අයට තියෙන්නේ ලොකුම ප්‍රශ්නයක් ප්‍රේතයන්ට බඩගින්න. එතකොට ආහාර දෙනවා. අන්න ප්‍රේතයන්ට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි පිපාසය. එතකොට දන් දෙනවා පානම්. අන්නම් පානම් බීම වර්ග. ඊළඟට තමයි ප්‍රේතයන්ට තියෙන ලොකු දෙයක් තමයි නිර්වස්ත්‍රය. ඇඳුන්නේ. එතකොට වත්තම් වස්ත්‍ර දෙනවා. සිවුරු පිළිකර. ඊළඟට තියෙනවා ප්‍රේතයන්ට පොළොවට කකුල් ඇලිලා තියෙනවා. නැත්තම් කකුල් පුපුරලා පොළොවේ උල් තියෙනවා ඒ ප්‍රේතයෝ ඉන්න තැන. ආන්නේ ඒ අයට පාවහන් දන් දෙනවා. යානම් කියලා කියන්නේ. ඊට පස්සේ ඒ අයට යානාවල් පහළ වෙනවා එහින්. ඊළඟට තමයි මේ ප්‍රේතයෝ තනිකර අන්ධකාරයේ ඉන්නේ. එතකොට ඒක දුර වෙනවා මේ තේලම් පදීපන් තෙල් පහම් පූජා කිරීමෙන්. එතකොට ආලෝකය ඇති වෙන දේවල් පූජා කිරීමෙන්. ඊළඟට ප්‍රේතයන් ගිනිගන රස්නේ මේ උල් උඩ ප්‍රපාත උඩ වැටි වැටි ඉන්නේ. එතකොට සෙයම් පැදුරු කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඒව පූජා කරනවා. එතකොට අර ප්‍රේතයාට සුවය යහම් පහළ වෙනවා. ඊළඟට ප්‍රේතය ගොඩාක් ඉන්නවා මේ ඇඟ කහ කහ ඉන්නේ. දිලි දාලා කහ කහ. එතකොට ඖෂධ වර්ග පූජා කරනවා. තෙල් වර්ග පූජා කරනවා. ඊළඟට සමහර ප්‍රේතයන්ද නැගිට ගන්න බෑ. ප්‍රේතයන් නැගිට ගන්න බෑ හිතගත ගමන් ඇට සැකිල්ල කඩාගෙනවා. හැරීටි පූජා කරනවා. ඊළඟට සමහර ප්‍රේතයන්ද තියෙනවා පින්වත්නි මේ ගන්ධස්හාරයි. සුවඳ වර්ග පූජා කරනවා. හඳුන් කූරු ඊළඟට සුවඳ වර්ග පූජා කරනවා. ඒකෝට ඒ ප්‍රේතයන් ගන්ධස්හාරය නැති වෙනවා. සමහර ප්‍රේත වෙන්නේ කුණු ගොඩේ, කැලි කසල ගොඩේ. ඒකෝට මේ සමහර ප්‍රේතයන්ගේ ඇඟට කුණු වැටෙනවා, දූවිලි වැටෙනවා. ඒකෝට කොසු ඉදල් පූජා කරලා පින් අනුමෝදන් කරනවා. මේ වගේ අර හිත හිතා පින් අනුමෝදන් කරන්න ඕන. එහෙම පින් අනුමෝදන් කරනකොට අර වාගේ ගොඩාක් පිරිකර පූජා කරලා ඒ විදිහට මේ මම කියන්නේ හත් දවසේ දානේ තුන් මාස දානවලදී මිනිසුන්ට මේ ගොඩාක් පින් කරගන්න අවස්ථාවක්. එතකොට අර මියගේ ප්‍රේතයාට ඒ ලෝකයේ තියෙන යන්තා සංతాප ශෝක මේ දෙන පින් බලෙන් සංසිඳිලා යනවා. ඉතින් ඒ නිසා මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේදී මේවා බලා මේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අර බිම්බිසාර රජතුමාගේ ඥාතීන් ඔක්කොම දිව්‍ය ස්වරූපෙන් රජතුමාගේ මාලිගාව වටේ වැඳගෙන මල් වර්ෂා වස්සවස්සා රජතුමාට පින් දීදී තමන්ගේ විමානවලට ගිහිල්ලා තියෙනවා. බලන්න කල්ප 92ක්. එකක් තමයි මේකේ තියෙන භයානකම මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දේවල් කන එක. පොඩි කියලා නැහැ. පොඩි කියලා නැහැ. ඒ නිසා හරි භයානක. ඒකයි ඉස්සර කිව්වේ පන්සලක උනත් වැඩ කරලා නියපොත්තට දාඩිය දාන්න වැඩ කරන්න ඕන මොන හරි කන්න කියලා. ඒ නිසා නිකන් මේ මෙහෙමයි අනිත් අය ඔළුවේ තෙල් ගාලා මෙහෙමයි ඕවා ප්‍රශ්නයක් නැහැ මෙහෙමයි කියේ. නමුත් ඒවා ප්‍රශ්නයක් නැහැ අරකයි මේකයි කියලා එයාලා කිව්වට කර්ම බලවේගයක් කියලා එකක් තියෙනවානේ. අනුකම්පාවෙන් තිරුන් වහන්සේ නම තවත් කෙනෙකුට අසරණ කෙනෙකුට කෑමක් බීමක් දීලා උපකාර කරනවා. ඒකෙන් පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තියෙන දේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කලින් කෑම. සංඝයාට පූජා කරන්න තියෙන දේ සංඝයාට කලින් කෑම. මේ වගේ පාප කර්ම රැස් කරනවා. සමහර ගම්වල දානවලදී වැංජන එකපාරක් පූජා කරලා දෙවෙනි පාර යන්න නැතුම වැංජන භාජන හංගනවා. කිරි හැටි හංගනවා, පළතුරු හංගනවා. එහෙම පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒකට ඒ වගේ කර්ම මට මතකයි අපේ ගම්වලත් ඉස්සර වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා අපි පුංචි කාලේ දානවලදී කිරි හැටි නැහැ. ආමඳුරෝ කියනවා කෝ පැපොල්ල කරන් වරින් කියනවා. පැපොල්ල එක නැහැ. මාළු වෙන්ජනියක් ගෙනවොත් එකපාර ඊළඟ පාර හත්තිය නැහැ. ඒකට වෙනම කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය ධර්මය මට මතක නැහැ කවුද ඒ කට්ටිය කියලා. ඉස්සර සිද්ධි මතකයි. එතකොට ඒ අය මේ ධර්මයෙන් වෙනස් වුණේ නැත්තම් එයාලා තිසරණේට ඇවිල්ලා තව තව අලුතෙන් දම්පැන් පූජා කරලා වෙනස් වුණේ නැත්තම් අර කර්ම යාලත් එක එනවා. ඒ නිසායි මම අර කිව්වේ පාර වෙනස් කරගන්න ඕන. මෙතෙක් තමන් කරපු දේවල් වල පාර වෙනස් කරගන්න ඕන. මොකද ඊළඟට තමයි දැන් ඉන්න කොල්ල කුරුට්ටු මේ ධර්මය අහලා යහපතක් කරගත්තොත් හොඳයි. නැත්නම් ඉදිරියට පින් අනුමෝදන් කරන්නේ නැහැ. දැන් බලන්නකො කෙනෙක් නැරිච්ච ගමන් මල්ශාලාවක තියෙනවා. එතනින්ම පුච්චෙනවා. ගෙදර ඇවිල්ලා පාටිය දානවා. පිටරට නම් ගොඩාක් කරන්නේ බොනවා. පිටරටවල පින් දීම මොකක්වත් නැහැ. ඊළඟට ඉන්දියාවේ කරන්නේ වෙනම පූජාවක් කරනවා පින්ඳ දාන් කියලා. මිය පරලෝකියයිද කරන්නේ පිටි ටිකක් මතුරලා මතුරලා ගංගා නම් ගඟෙන් පිරිසිදුයි කියලා එක එක මන්ත්‍ර කියලා මීගිය අයත කියලා මේ පිටි ටිකක් ගුලි කරලා අහසට දානවා. මීගිය ඥාතියට වැඩක් නැහැ. මේ ඇත්තටම මීගිය ඥාතියෙක් පෙරේත ලෝකෙ ඉපදිලාවත් යම් අල්ප මාත්‍ර සැපයක් හරි විඳින්නේ මේ සිංහල බෞද්ධ මේ ලංකාවේ විතරයි. ඉන්දියාවෙත් නැහැ. ඉන්දියාවේ පින්න දාන් කියලා මීගිය අයට පිටි ටිකක් ගුලි කරලා මෙහෙම කන්න දානවා හසට අවුරුද්දේ එකවතාවක්. ඉතින් ඒ නිසා හරියට පින් අනුමෝදන් කරන්නේ කොහොමද කියලා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. ඒ නිසා සංඝ සතු දේවල් බුද්ධ බුදුරජාණන් වහන්සේට පූජා කරන දේවල් කෑමේදී මෙන්න කර්මය ගැන හිතන්න. ඊළඟට තමයි පින් අනුමෝදන් කිරීමේදී බලන්න ලන් ඥාතින්ට පින්දීමේදී මේ කරුණ තේරුම් ගන්න. ඒ නිසා මේ දේශනාව පෙරේතවත්වෙන් ආපහු ඔබත් කියව ගන්න මේ දේශනාව නැවත නැවත අහලා ඒ දැක්ම පිරිසිදු කරගෙන අන් අයට යහපත පිණිස කටයුතු කරන්න. ඔබත් මේ අකුසල් දුරු කරලා කුසල් උපදවාගෙන මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න. ඒ සඳහා වාසනාව උදා වේවා.